අනුශාසනා. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධා ගෝණාපතා බච්චා මෙතිනාසදාසුනේ සිතු නිවසකටයි ඒ සිටුවරයාගේ නැගණිය තමන් විවාහපත් කොටගෙන දෙනුවද වාසීන් අතර ඥාති සම්බන්ධතාවක් නිසාම දෙනුවද ධනෝපායනයේ කෙලිය වෙනදාමි එක්කෙනක් කවිගානුවට යද්දී තමන්ගේ නැගණියගේ නිවසේ විශාල දාන සංවිධානයක් ලෝකුණා බුදුරජාණන් වහන්සේගෙන බුදු පණිවිඩය දැනගත්තේ එදයි එදා රාත්‍රියේ මෙතුමාට නිින්දක් නැහැ බුදු පිළම කියව කියනා මෙහෙ කර කර නිින්දට ගිය අද නිින්දක් ගියන් අවදිනේ අලුයන් කාවේ අවදි වුණ දරුවන් හැදී තිබුණා සත්මා උදාසාදීන දරුවන් හැදී තිබුණා ප්‍රාසාර දොර හැදී තිබුණා නගරයෙන් අසාගත්ත ගමන් මාර්ගයේ ඔස්සේ මේ අතර ජවාගෙන ගියා රජගහනුවර ප්‍රධාන දොරටුවක් ඉවර වුණා සෝම් පිටණියක් දීමන් කරගෙන ගිහිල්ලා සීතල ආගන්නේදී අලුයන ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැක වැඳ පුදාගත්තා ඒ මොහොතේ අසෝදාමින් මෙතුමා සෝවාන් වුණා පසුබිමකටන් දිනාටක් මෙතුමා නගරයේ නිවෙල්තේ සමාවෙන්නේ රාගයේ පිළිනැන්නා සවැත්නුවරට වගින් ආරාධනා දෙකලා තමන්ගේ වෙළඳාමේ කටයුතු නිමවා එන ගමන් සජදානෝද සිට සවැත්නුවර දක්වා යෙදුම් 45ක් මානේ යෙදුමේ යෙදුලෙත විශ්‍රාම ශාලාවක් 45ක් ගොඩනැංගේවා බුද්ධාගමක සංග්‍රහණයේ වඩින මේ මාර්ගය විශ්‍රාම ගැනීම සඳහා එක දෙන්නෙල්ලක ගියදම සංකාවුල ලක්ෂයයි 45 ලක්ෂයක් ඇඟට නවතුම්බලන් 45ක් දැතුව යෙදුණින් යෙදුණෙත් සවැත් නුවරට පැමිණ ජේත කුමාරයාගේ ජේතවන උයනේ පොළොව වැදෙනකේ රංකාවුණු කියලා මිලට ගත්තා. 54 කෝටියක ධනිය වැයදීමින් ජේතවනාගාමී විශ්වකර්ම නිර්මාණයක්යෙන් ගොඩනැගුවා. බුද්ධාගමක මහා සංඝරත්නයේ වැඩම කරවාගෙන රංකංගියෙන් පෙරවදා සිවුජිකෙන් පැමිණ නැමිනේ මහා සංඝරුවරට සමසතුගත පූජා කළ එදවසේදී දෙතුන්දාමෙන් 84000 කලන් පිළිස නිවන් දැක්කා. බුද්ධ ජීවිතයේ අවුරුදු 25ක්ම සැලැස්වර ආශ්‍රය කොටගෙන වාසය කළ සරුවක්යන් වහන්සේ. අවුරුදු 19ක්ම වස්සාන කාලයේ ජේතවනාරාම අවුරුදු 6ක්ම පූර්වාරාම යාලි. බුද්ධ ධර්මයේ වැඩිම ප්‍රමාණයක් දේශනා කොට ඇත්තේ ජේතවනාරාමයේ. බුද්ධාගමේ වැඩම පිළිසක් නිවන් දැක ඇත්තේ ජේතවනාරාමයේ වැඩීමේ කාලයේදී. මේ සිටුවරයාගේ දිවසේ දිනපතා 2000ක් විසුණුන්ට දන් ඇට දුන්නා. දිනපතා දවස දෙවාරයක් ජේතවනාරාමයේ තැන්න කුරුදිලේ සිටිය. ප්‍රතිකොත් ධර්මාස්තන වැඩි කරන නමුත් මෙතුමා කවදාකවත් බුදුරජාණන් වහන්සේ දිවසේ කියලා අවශ්‍ය ගහන් ගැටගෙන ප්‍රශ්න කරන්නේ නැහැ. සර්වඥාන් වහන්සේ බුද්ධ සුකුමාලයි සත්‍යයේ සුකුමාලයි දෙවියන්ට ඇත ලෝකයට දහම් දෙතමින් කාර්යය ලෙහෙතෙනවා මම නම් උන්වහන්සේ හේතන් නැහැ කියලා ඇදීමෙන් කවදාකවත් ධර්ම ගැටලුවක් ගැන ප්‍රශ්නාවක් නමුත් අවස්ථානුකූලව මෙතුමා උදෙසා ධර්ම දේශනා කරනවා සර්වඥාන් වහන්සේ එයින් හේලාම සූත්‍රයේ ඉඳාගටියක් දේශනාවක් මෙතුමාට එතුමා සදාම දේශනා කළ දේශනාවක් අනික මේ ප්‍රාප්ත කර්ම සූත්‍රය මේ ප්‍රාප්ත කර්ම සූත්‍රයෙන් දැක්වෙන දහම් කර්ම සියල්ල මෙතුමාගේ ජීවිතය සම්බන්ධයි එයි අනුපාදයක් හදන්න දෙන්නේ මේ දේශනාවට තියෙන්නේ එතුමා ශාස්ත්‍රීයතාවයේ සබාගද දෙවියන් සෑත ලෝකයාට ආභෝධයක් ලබා දෙන කෙනසයි එනිසා මේ දේශනාව ගැන අපි දැන් කතා බලමු සිතාතා පෙරේ කෙටි තේරුම මේයි. බුද්ධාභෝගා ගතවක්ඛා විදින්න ආපදාසුනේ බුද්ධාඥාගත් විලා දින්න අතෝ පංචකලී සතා. මා විසින් උපයාසකයාගත් ධනේ පරිභෝග කරන්ට එදිනා. මගෙන් පෝෂණය වෙන්න සිටි දෙමෝ කියන්නේ දූතරුවන්ද සහෝදර සහෝදරියන්ද නේද එතෙමි තුරන්ද අසංගස්යන්ද මම පෝෂණය කළා. ආපදා වංගදී මා ජයගත්තා. සිංහා ගුණවත් දුතුම නැතම උද්දාපික දාන දක්ෂිනාවන් දෙන්නේ. දුතුකම් පහමාශිද්ධ කළා. සාසන බ්‍රහ්මචර්යාවේ ඇසිරෙන උතුම්මන්තම සියාවෙන් උපස්ථාන කළා. මේ ජීවිතයේ සිටේ භෝග සම්පන්න ලැබියොත්ේ යමක් නැනාද ඒ අර්ථයේ මා විසින් තනිය. මෙසේ කල්පනාකාරීව සතුටු වෙන බෞද්ධයා මගඵල නිවන සඳහා උපනිෂ්‍රේ වෙන ආර්ය ධර්මයේ ප්‍රමෝදයටපත් වී ආවිතර වල සුගති පරායන වෙනවා. ඒකයි ධාතා තුනේ දෙකේ තියෙන්නේ. අපි සලකාල් බලමු ශූත්‍ර දේශනාවේ අභ්‍යන්තරය. බුදුරජාණන් වහන්සේ ශූත්‍ර දේශනාවේ ආරම්භය නිමුණ දේශනා කළා. සත්තාවෝමි ධාපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුල්ලභා ලෝකස්මින් කතමේ සත්තාවෝ. සිතාමෙනි මේ මනබව මිනිස්යන් කැමතින ඉෂ්ට වූ මිනිස්යන් ප්‍රිය කරන කාන්ත වූ මිනිස්යන් සිත දියුණු කරන මනාප වූ එසේනම් නබන්ත අපහසුතා ඇති දුර්ලභ කාරණා හතරක් තියෙනවා. ඒ කවර සතරක්ද? රෝගාමේ උක්ඛජ්ජන්ති සාධම්මේ නාකේ අයම් පසමෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුල්ලකෝ ලෝකස්. මට ධර්මයෙන් ධර්මය ලැබේවා කියන පළවෙනි ප්‍රාර්ථනාව තියෙනවා. ඒ ඉෂ්ඨකාන්ත මනාප වූ දුර්ලභ කාරණා. ඕනෙලක් දාසා ධම්මේ යසෝමි අක්ඛුග්ගච්ඡතු සාමියාදී සහ උපජ්ජායේ නීති අයං දුතිව ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභ ලෝකස්මි. මට ධර්මයෙන් ධර්මය ලැබී ළමේ යසෝ කීර්තිය දෙමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නැත ඒකිනෙතුලත් ඇතව යසෝ කීර්තිය උත්තර පළම දේවා කියන එක ඉෂ්ඨතාන්ත මනාප ජනනි දුර්ලභ කාරණයයි. ඕගේ ලබ්ධා සාධම්මේන යතං ලබ්ධා සාඥාපී සා උපජ්ජායෙහි ඉරං ජීවානේ ජීව මද්දානුම් පාමේනීති අයං තස්සෝ ධම්මෝ ඉස්සෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්සී. දැනෙන් ධනවත් වී යතෝ කීචේ පැතිරි පෙර කාලයන් දීර්ඝාසු නිම්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාප තුන්වෙනි දුර්ලභ කාරණයයි. ඕගේ ලබ්ධා සාධම්මේන යතං ලබ්ධා සාඥාපී සා උපජ්ජායෙහි පුරං ජීවිත ජීව මද්දායුම් පාලෙත්වා කායස භේදා පරම්මර්ගා සුභිතින් සංගල් ලෝකම් උපපජ්ජාමීදී අයං චතුත්තෝ ධම්මෝ ඉත්තෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්සී. දෑනින් ධනිය ලබා දසෝ කීර්තිය ලැබී පෙර කාලයේ දීර්ඝායු බිඳ ආයතලව මරණින් මර්තේ සුභිතේ උපදින්වා කියන එක ඉෂ්ඨකාන්ත මනාප සතර වේදී දුර්ලභ කාරණයයි. මේ කරුණ අතර පළමුව ඉතිරිපත් කළා. බෞද්ධයෙකු විසින් මේ අතර බලාපොරොත්තු විය යුතුමයි. සෑම බෞද්ධයෙකුට අවශ්‍ය වෙනවා ධර්මය. ධර්මයෙන්ම යසස. ධර්මයෙන්ම දීර්ඝාවස. උසයන සුභිතය. යම් දක්නාකරු සුභිතයක අපි ඉන්න තෝරේ. මේ අතර ඉෂ්ඨයි, කාන්තයි, මනාපයි, එසේ නමුත් දුර්ලභයි. මේ අතර මෙච්චෙනකොට ලැබෙනවා නම් අපි දුර්ලභයි. මේ එකක් දෙකක් තුනක් ලැබෙන්න පුළුවන්. අපතරම ලැබෙනවා නම් ධාමත්ත භාග්‍යවන්තකම. අනාගත කින්නිගේ සිතෝරයන්ට මේව අතරම තිබුණා. අනාගත කින්නිගේ සිතෝරය දැහැමින්ම ධනවත් වූ කෙනෙක්. එතුමා සීලවන්තේ, ගුණවන්තේ, ත්‍යාගවන්තේ, ඥානවන්තේ, එවැන්ගේ පරිත්‍යාග සීලයේ කෙනෙක් මේ ගුණ කීර්තිය රසසේ දතක පැතිරී තිබුණා. එතුමා මේව පරමායුෂ වෙන්දා එතුම ආයෝක ලැබද කුසිත ජීව ලෝක උත්පත්තියට නියත වී තිබුණා. මේ කර්ම අතර මෙතුමාගේ අන්තර්ගතයේ නම බුදුරජාණන් වහන්සේ දේශනා කරන වයිලඟට ඉමේ සංකෝ විත්තේ දිනේ සංකෝ ගාමදි චතුන්නම් ධම්මානම් ඉස්සානම් සම්දානම් මනෝපානම් දුල්ලභානම් ලෝකස්මින් සත්තාරෝ සම්මා පටිලාභාය සංවත්තන්ති. සිතාමෙනි දෙන් ලෝක ඉෂ්ඨකාන්ත මනාප දුර්ලභ කාරණා සතර ප්‍රතිලාභ කර ගන්න, අත්පත් කර ගන්න, සාක්ෂාත් කර ගන්න පැමිණෙන්න හේතු කාරණා හතරක් තියෙනවා. පතමේ චක්කාරෝ සම්දා සම්පදා, සීල සම්පදා, කාග සම්පදා, සංඥා සම්පදා. සද්ධා සම්පත්තිය, සීල සම්පත්තිය, ත්‍යාග සම්පත්තිය සහ ප්‍රඥා සම්පත්තිය කියලා කියන සතුරු කර්ම සතර මේ දුර්ලභ කාරණා සතර සාක්ෂාත් කර ගැනීමේ හේතු හතරයි දෙක පහදා දෙන්නේ. බෞද්ධයන් වශයෙන් ඉතරම සලකන්නේ හේතුයි හේතුඵලයයි. යම් කිසි දුක්ක් කරදරයක් නම් බෞද්ධයෝ දන්නවා මේකනම් කර්මික විපාකයක් කියලා. හේතුක ඵලයක් බව දන්නේ. ඒක බෞද්ධයන්ට ආමේනික වැටහීමක්. බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයේ හැම වෙලේම පහදා කියලා කියන්නේ. එනිසා මේ කියන ධනෙ ලබන්නට යතස ලබන්නට ඊහිණාවක ලබන්නට සුභතියක් ලබන්නට හේතු කියනවා. එසේනම් මේ හේතුව මෙන්න මේ කාරණා හතරයි. බුදුරජාණන් වහන්සේ හැම විටම සිංහගතයි. අන්නේ කියන සුනකගතයි. සුනකේ කොට ගලක් හරි ජීතයන් ලක්රි ජීතයන් හරි තම ගැසුවන සුනකයා කරන්නේ මේ ගල මේ නැත්තම් ජී කැටල්ල ජීතයේ හරි දැනගෙන මේ නෙමෙතම වේදෙනු. ඒකට හොදන්නේ මේකට කවියුතු වෙලියක්. ඒ වගේ අන්නේ කියෙත් කරන්නේ සමාන ලැබේ කියන මේ දුක් රාගයක පොරබදව. පයිසතාවේ සැලෙනවා අවස්ථාවක් පාන දුක්ඛයේ දුක නැති කරන්න උත්සාහ කරනවා. ඒක නිෂ්ඵල ක්‍රියාවක්. සිංහ රාජයෙම නෙමෙයි සිංහ රාජයාට ගලක් ගැසුවාන. එහෙම නැත්නම් ජීවිතයෙන් ජීතන ගලක් නැසෙකින් කෝප කරන්න උත්සාහ කරන්න මොකද කරන්නේ? සිංහ රාජයාගේ ගල දැහගන්නේ නැහැ. ජීතනේ දැහගෙන විකන්නේ නැහැ. සිංහ රාජයා ශ්‍රේණිව කොයි පැත්තෙන් ගියේ අනුකුර ආවේ. ඔහු සොයාගෙන ජීතනේ විද්ද කුජලයාට ගලගාව කුජලයාට දෙලින්ම පණිනවා. දැන්ෝ විනාශ කරනවා. ඉතක කය කවදාකවත් ජීතන විදින්නේ නැහැ, ගල් විදින්නේ නැහැ. මෙන්න මේකයි සරුවක්යන් වහන්සේගේ නියම. උනාගේ ඵලයක් එක්ක ප්‍රතිඵලයක් එක්ක පොරබදන්නේ නැහැ. හේතුව සොයාගෙන හේතුවට ප්‍රතිකාර කරනවා, ඒක උදාහරණේ කරනවා. මෙන්න මේකයි බුදු දේශනාවේ සාරාංශය. එතකොට එනිකා බෞද්ධයන් නිතරම නිවිසිනවා දෙනවා කවර දෙයකින්ද නියතකේ ගැදෙන්නේ කියලා. එතකොට සයා ගන්න පුළුවන් උපාය මාර්ගයේ මෙන්න මේයි. සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥා. මේ අතර තමයි ධනවත් වීමට, යතෝ කීර්තිය ලැබීමට, දීර්ඝාස මිදීමට සුදකියාමල තියෙන සත්‍යයද. ඊළඟට මේ පතර මුද්‍ර ගන්න සෙතෝල්ලාදී. සද්ධා සම්පදා කියන්නේ කුමක්ද? සද්ධාගේ තථාගතයන් භෝගින් ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචාරණ සම්පන්නෝ සුගතෝ ලෝකමේ දුර්වන්නතරෝ පුරිස ධම්ම සාරති සද්ධාගේ මනුස්සානං බුද්ධෝ භගවාති අයං උච්චති සද්ධා සම්පදා. සද්ධාව කියන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ හදවතින් පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මාතලා සහිත සත්ලෝකයේ යම් දෙයක් දුරු වූ නිසා අරිහත් ළඟට එක් පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සතර නිවන් ධර්මයන් කරතලාම විකයන් අතට ගන්න දෙල්ල දෙලියක් නේ. ඉතිරි වාක්‍යය සියල්ල සර්වාකාරයෙන් ආબોධ කළ දැනි සම්මා සම්බුද්ධන වේ. සම්මා සම්බුද්ධත්වයේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ ත්‍රිවිධ අෂ්ටවිද්‍යා කතරොත්තරන් ධර්මයේ සමන්වාගතේ. ඒ ත්‍රිවිධ අෂ්ටවිද්‍යා කතරොත්තරන් ධර්මයේ ඇති බව පිළිගන්න. බුදුරජාණන් වහන්සේ සෝබන ගමන් ඇතිලිතා සුගතන වේද. ඒ සෝබන ගමන්ගත් මඟ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ තීන ලෝකයේ සත්‍වාකාරයෙන් ආවෝද. ඒ ලෝකයේ දුගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ තීව සමාධි ප්‍රඥා ගිනු ක්‍රීම කිඥාන් දර්ශන ගුණයන්ගෙන් අග්‍රයි ජේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි උත්තමයි ප්‍රමෝක්ඛයි. ධමනේ කාටෝක කුජයන් ධමනේ කිරීම ඇති ශ්‍රේෂ්ඨ ආචාර්යයන් වහන්සේ බව පිළිගන්න. බුදුරජාණන් වහන්සේ මේ මිනිසුන් සහිත සමස්ත ලෝකයාට මෙල වාර්ථය, පරම වාර්ථය, නිර්වාණ පරමාර්ථය පිළිබඳ අනුශාසනා කරන අතර ජාති ජරා ව්‍යාධි වර්ණ ශෝක පරිදේවාගේ දුක් අතරින් එතරබදවා හේම භූමියට පමුණවන මේ නිසා සත්තාගේ මනුෂ්‍යාණන්ගේ ඒ සත්තාගේ මනුෂ්‍යාණන් ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සූවිච අසංකේ 60 කෝටි 50 ලක්ෂයක් කරන් දෙනවා ආબોධ කරවවදාලා මේ බුද්ධ ගුණේ පිළිගන්න. බුදුරජාණන් වහන්සේ පුණ්‍ය භාගයෙන් අග්‍රයි. ප්‍රේත මාර්ගයේ පංච මාර්ගයන් බෙද ගන්නවා. අයිස්වාමියාගේ භාග්‍ය ධර්මයන් සමන්විතයි. සර්ව ධර්මයන් බෙද බෙදා ධම් දෙසුවා. ඉමේ කීරම විමෝක්ඛාදී උතුරු මිත්‍යම් සේවනය කළා. එකසියක් වදාරන කුෂ්ණ වමාරා නිර්වාණය අමුත්ත වළඳලා භවගමන අවසන් කළා. ඒසා භගවානං දෙනු භගවාගුණේ කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම අභිනිහාරයේ පටන් බෝධි මණ්ඩලයේ දක්වා අන්තර්ජේ වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් කළා. දාන පාරමිතා, සීල පාරමිතා, නිස්සම් පාරමිතා ආදී දස පාරමිතා ගන්න තියෙනවා. පස්වන භවයේ බෝධිසත්වයන් වහන්සේගේ ප්‍රතිසන්දි මංගල්‍ය, උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය ආදීදී දරදාසක් ලෝක ධාතු වල ප්‍රාණ්‍ය ආවිසිද්ධ වුණා. බුදුරජාන් වහන්සේගේ දීපාදේ පතන සිරත්තරේ ධම්මා මහා කුස ලක්ෂණ 22ක් අනුග්‍රහින ලක්ෂණ 80ක් විහිදා තියෙනවා. ඒ ඔක්කොම පිළිගන්න. බුදුරජාන් වහන්සේ සම්බන්ද සියල්ල පිළිගැනීමේ යම් ප්‍රසාදයක් ඇතිනම් මේකට කියනවා සද්ධා සම්පදා. මේ සද්ධා සම්පදාවේ කියනවා ප්‍රණේග හයක්. ප්‍රණේග හයක් කියනවා. සද්ධාන ලක්ෂණ සද්ධා, සම්පදාන ලක්ෂණ සද්ධා, සම්පක්ඛන්දන ලක්ෂණ සද්ධා, කෝපප්පන සද්ධා, ආදර සද්ධා සහ අධිගම සද්ධා කියනවා. සද්ධාන ලක්ෂණ සද්ධා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණය, මේ සද්ධර්ම රත්නයේ ගුණය, ආර්ය සංඝ රත්නයේ ගුණය අතකින් පිළිගන්න. ඒකට කියනවා සද්ධාන ලක්ෂණ සද්ධා. අදහනවා. අපි හදාව කියනවනේ ලක්ෂණේ සරණං වඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ලක්ෂණේ සරණං වඤ්ඤං සම්මෝ මේ සරණං වරං ලක්ෂණේ සරණං වඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒක තමයිදම අපි අදහනවා. ඔතන ගමනක් යන ඉස්සෙල්ලත් අපි අදහන්නේ කුදුමුණ ගාමුණ සමග. දැන් පටන් ගන්න ඉන්නවා අදහන්නේ කුදුරුවන්ගේ ගුණ. එදා ගන් ඉතර අදහන්නේ කුදුරුවන්ගේ ගුණ. අවදි වෙනකොට අදහන්නේ කුදුරුවන්ගේ ගුණ. ආහාර ගන්න ඉස්සෙල්ලා අදහන්නේ කුදුරුවන්ගේ ගුණ. ගමනක් යන ඉස්සෙල්ලා පටන් ගන්න කුදුරුවන් ගුණ දිහි කරගෙන. දැන් පටන් ගන්න කුදුරුවන්ගේ ගුණ දිහි කරගෙන. හැමදෙයක්ම අපි අදහන්නේ කුදුරුවන්ගේ ගුණ. ඒ තුනුරුවන්ගේ ගුණ හැරේ ගෙහිත දේවතාවගේ ගුණ නැතිව තේරුම්ගෙන හද තියෙන තුනුරුවන්ගේ ගුණ පිළිගැනීම සද්ධාන ලක්ෂණ සද්ධා. සම්ප්‍රසාද ලක්ෂණ සද්ධා කියන්නේ ලක්ෂණ ප්‍රස්තාව පොළොවේ දිනින් වතුර බොර වේ. අලකල ගංගාවල ගැව්වම නෝල පවා වතුර බොර වේ. ඒ වාගේ අපි සිතට මේ පොළ දින් පැලදීන් ඇති වෙනවා. ඒ කියන්නේ මේ දුක් වල ලාභයේදී, අයසේදී, රාගෙම නිඳාවේදී, දුක් කරදරවලදී, සරසතුරු දීදාවලදී, මේ දුක් කරදරවලදී, රෝග ආබාධවලදී, ඥාති වේදන, රෝග වේදන, රෝග වේදන ආදීදී අපේ සිත කලදෙනවා. ශෝක වේනවා, අඬනවා, දැලපෙනවා, එලෙන්නම් තරහා යනවා, අඬදාගෙන යනවා, බය වෙනවා, යොම්කෝම සිිතේ කලදෙනවා. මේ ආදී කලදීම අවස්ථාවලදී අපි දේවාල ගානකින් බාහිර ආහාර දෙන්නේ නැහැ. දෙවියන්ට සාය ප්‍රදානුමා ළඟදීන් ජීවිතක් අයදෙන්නේ නැහැ. වෙනත් වෙනත් අයිති ප්‍රමෝණයෙන් අපි ජීවිත බලන්නේ නැහැ. නිතරම කරකන්නේ බුදු ගුණ දහම් ගුණ සඳ ගුණ. බුදුරජාණන් වහන්සේ එවැනි අවස්ථාවල කොහොමද ජීවිත ඇදලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ කොහොමද එවැනි අවස්ථාවල උපදෙස් දීලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ බෝධිසම්මාන පුණ්‍ය කාලේ කොහොමද එවැනි අවස්ථාවල කටයුතු කළේ කියන්නේ කියන එක අපු ආවාජන කරන ගුණදෙන පොත්පත් දෙන්න කියලා කියනවා බලනවා සාකච්ඡා කරනවා. මේ මාගෙන් අපේ සිතේ විශාල සහනයක් ඇති වෙනවා. ගමනක් යන සම්පිත රාජ්‍ය වලට ශාන්ති පාසෙට උනාම බුදක ප්‍රසාදක මාණී කියලා ප්‍රේ බොර වතුරක් නමුත් දානවා. බොර වතුර මැනින් පාදෙන් පැහැදිලි වෙනවා. සැලිතා පාණේ කරනවා දැන් පාසියේ. කොටේ ජලයේ පාසෝ ගත්තක් ජලයේ පාවෙදි මලක්ගේ ජලයේ පොරුන්නේ. ඒ වගේ තමයි අපේ දුක්ඛ කරදරයක් බයක් ඇති ගැනීමක් සංසාරාවක් මොනවාරිදයක් ආම ඉතේ කවර විදිහේ කලදීමක් ආවත් ඒ කලතල ගැනීම බුදු ගුණ දහම් ගුණ සමුණ දීම් කර කර ආවාදින අතර කර කියව කියවා අපේ හිතට සරසුමක් උදාපත් කර ගන්නවා පහම් බවක් ඇති කර ගන්නවා ප්‍රසන්න බවක් ඇති කර ගන්නවා මෙන්න මේ ඇති කර ගැනීමේ ඇති සද්ධාවල කියනවා සම්පසාද ලක්ෂණ සද්ධා සම්පන්නන්දන ලක්ෂණ සද්ධා තවත් කීපයක් බලගන්න. දාන සීල භාවනාදී කටයුතු වලදී දෛනික කටයුතු වලදී සමාධි යම් මාර්ග බාධක අතුරු අන්තර ආවෝ. මේ අවස්ථාවේ අදීතල තමා කැමතිවන්නා වූ යහපත් කටයුතු වලදී මෙතන යහපත් කටයුතු නොගියව කරන්නට තරම් උද්‍යෝගීව ජීවිත පරිත්‍යාගයෙන් නම් කටයුතු කරන තරම් උද්‍යෝගීව එකක් ඇති කරගන්න සද්ධාව කියන්නේ සම්පත් අන්තර ලක්ෂණ සද්ධා කියන්නේ. බෝධිසත්වයන් සාධනාවේ මේක අපට හොඳට දෙකේ කියන්නේ. සීලාවේ දමදේ වන්දනාක කියලා යකේ සතුයක් නැතු. ඉතුමාගේ කලදී යයි යන් මුදුලෙන් ආවරණ නිලකල තමයි ඉතුමාගේ මෙලාවේ පෙරට වැඩ කළේ. ආනන්ද ගෝධින් වහන්සේලාට මෙතුමාගේ ආම ලොකු කන්නාඩුවක් ඇතුළු මේ ගෝධින් වහන්සේලාට හදාක් ලැබෙනවා. සනකල ගැනීම. සැලිකටයන් කොළොළු මුදිරිලා කිසි දෙයක් නැහැ දුරුම් කරා. මෙතුමා මොකද කියන්නේ බොහොම සුද්ධ පවිත්‍ර කරලා තවත් කීම දෙනේ කරලා. එතුමා මෙතන සෝදාන්නට වතුර ලොකු බාග් එකක් දුස්සක ලැබිලා තියෙනවා. එතුමා වර්ධිනවා කියන්නේ ආයතනා කළා දැන් මේ බරොස්සලකටම මේ වර්ධනවාගේ වැඩිෙන්න පුළුවන්. කමක් නැහැ. බුද්ධව සංසාර කරනවානේ මම මේ භෝමල දැරලා කමක් නැහැ. දැනුම්ලා මෙතුමා මේ වර්ධිනේ කළා. ඒක වෙලාවකින් අපේ දිගින්නම් ආවා. අදිසියෙන් යන මෙහෙත් දෙත්තක් දෙයයක තබා ගත්තා. එක වෙලාවක් වුණායිවත් සත්‍යාවක් දැන් ඔක්කොම වෙනකල තමයි ආපස්සට හරියන්නේ. මේ නැවතෙල සාකාරයක් ගන්නේ සුදුසු තමන්ගේ මුත්‍රයේකොට විසුලා අකරතරන් වර්ණා මුද්දම් කියලා කියලා තේරෙන මේක සලස්මක් මං කියනවා මේ මොහොතන්නේ. ඒක දෙතුනාමියර මානලාපික සත්‍යයක් රෝගයක් ඉදෙද්දී ඒව ගණන් නෙමෙ නැතම පිටුපැතෝ පින්කම කරන්න සමත්ුනේ අම්පක් සම්දෙන ලක්ෂණ සත්‍වා. ඉතින් ලොක අධ්‍යක්ෂීමක් ආවා. ඒ සමාගයේ හිතේ ප්‍රතරාගයේ නිසා ලොක අධ්‍යක්ෂීමක් ආවා. සමාජ රෝගියෙක් වේදයක් කරන්න හරිම බය වෙනවා. එතෙන්දී අන්තරාවේ කියනවා නමුත් සමාගයේ හිතේ ධෛර්යය නිසා එතුමාගේ ධෛර්යය ඇති කළ සද්ධාව නිසා එදා මොනම හානියක් නැතුව සුවසේ සිරපෙන් ගත්තා. අද බුදුරජාණන් වහන්සේම අනන්ත ජාතිවල පවත්ලා තියෙනවා මේ සම්ප්‍රප්පන්ද ලක්ෂණ සද්ධාවේ වන්නේ. කිනුතුන් දන්නවනේ පරිණාමකාර ජාතක දේශනා. බෝසතුන් වහන්සේ සිටු කුලයේ සිටදී සදාකාලකයන් ධම්මයක් ප්‍රයත්නවා මේ අනාගත කින්දගේ සිටුවලිය අහන. ඒ කාලේ බුද්ධෝත්පාදනය නැහැ. හැබැයි පසු බුදු වූ වැඩිලා තියෙනවා. එතුමා ධම්මයට දිනෙන් දින වැඩි දියුණු වුණා. ඒ වැඩි දියුණු වීම නිසා දින ගණන් දහස් ගණන් යතිය යාත්‍ත්‍යන් දුගියන් මංගියන් එනවා ගන්න පිළිගන්න. සෑම දීම දේ ඇඳුම් තලගොන් අවශ්‍ය අවශ්‍ය ඔක්කොම දන්නේ. ඉරමතා දේවදත්ත මහත්තයාගේ ගන්ධ මාදන පර්වතයේ සිට කසේ බුදු කෙනෙකුන් වහන්සේ දෙවියන් බැලුවා අද තින්ද කාට වඩින්නේ කොතනද සුදුසු. කියන්නට කරන්නේ මේ දානශාලා වෙනම් දානකිය. දෙලකල කියනවා දුසුන් ලැබෙන්නේ එදා දානේ වැරදුනොත් කිනම් පාන. ඉතින් ඉතින් හැදියා මේ මුදලට. ඒකට දෙනෝ දහසක් වෙනා දැස්සේ ඉතිහාසය මේ අතරත වකවාක ජීවිතයට ඕන වුණා මේ පසේ බුදුරජාණන් වහන්සේ පිළිමම් පාවන්නේ දාන වරක් කළා. නිසා හැරේ නැවතරන් දිගකාර ගැමුදෙන් ඉස්හාල ජීන්නතුරු වලක් නැහැ. බලන්න බය. සමාප එකක් බලන්න බය. මේ දය ගන්නද? මේ අතර මේ මහා බෝසත්තු පුත්‍රයන් වහන්සේ අර ඈත පසේ බුදුරජාණන් වහන්සේ දැකලා දැන් පුරා දානේ කලියක් අරගෙන ගියාගෙන තම ජීවිතේ මේ දිනවල නැන්නේ තමන් වහන්සේද කොහොමද ඒ කුමක් සඳහාද ධාර්මවරද රසවත්ී කුත්‍රයේ ඔබලා මේ කෙනෙක් දෙන්නේ නෙමෙයි සීයම් තාව අස්වාවක් වගේ ධාර්මවරයන් ගන්න බෑ ඒ අභියෝගයක් කළා අභියෝගයක් කළා මේ දිනෝදාසක් දෙනවා කුසුන් ළඟ ජීවිතේ ඉන්න වෙලාවට අතේ බුදු යාලන් වහන්සේ දෙන්නේ ගාථාවකින් ආරාධනා කරනවා. ඒකෙන් ඉතිරි අතිස්ථානය කරගත් සත්‍යයේ අතිස්ථානය. මං කුඩා කලකටම් පස්වෙන් දසාවකෙන් වැළකුණා සත්‍යයි. කුඩා කලකටම් නිකුත්න්නේ බොහෝ අධිශේයයන් තා සත්‍යයි. කුඩා කලකටම් මෞඛ්‍ය වචන් කළා සත්‍යයි. කුඩා කලකටම් තාතම්පත් ලබතා ලෝකුදා බුදුවාකතා දාන පාරමී කියන බල සත්‍යයි. යලවනේ මේ පාරමී පුරා බුදු සසේ බුදු මහා රහතන් වහන්සේලා පහළ බව සත්‍යයි. මේ සත්‍යාලෝකා බලයෙන් වශයෙන් ගිනියඟුරු වල දැක්යෙන් අන්තරාවක් ඇතුව තියාකින් දාගේ පිළිගන්නන්ට හැකි වේවා කියලා දේශාල කරගෙන නැහැ. මේ ගිනියඟුරු වලට දැන පැන්නා. මතුවාගත්තේ කබල පියවරක් ගානේ සම්බුන කියුම් දෙන්න තරම් කින් නැගෙන යෙත්තමයන් වහන්සේගේ සිරිතකල පිළිගත්තේ තේම හේලියක් නෙමෙයි. අධ්‍යයනයේක මහා පොළවේ මේ විනයගුරු වල නැත්තේ නිරුම්මලක් විකුණා සිය රෝධයක් අතරෝධයක් කරා. මෙවන් මලෝදක හේලගෙන මාර්ගාවරයෙන් අය සසේ බුදුරජාණන් වහන්සේට දාන දෙන්න. කලින් දේශනා උන්වහන්සේ කිව මෙන්න මේ ගාථාව. කාම රූපතාමි නිරයන් බුද්ධ භාගෝ අවන්තිරෝ නානරියම් පරිශ්‍රාමි හන්දතුන් දම් ප්‍රතිග්‍රහ. ස්වාමීනි මගේ කැමැත්තෙන් මේ දිනිය අවුරුවල ගැද්දල මම පරිමුණක්. මේ වෙලාවගේ යටකුරු වෙන්න පුළුවන් ස්වාමීනි. දෙක අවුරුදු වෙන්න පුළුවන්. අද තරේ අවුරුදු වෙන්න පුළුවන්. අනේ ස්වාමීනි පුරලවට කිම්පටක් වූ උත්මයන් වහන්සේ මේ මගේ අතේ තියෙන දාණයේ මේ අතර ගෝආන්දේ ප්‍රසාද පිළිගන්නාසේ කොවා කියලා කියන්නේ. ඒ අන්තිමේදී දෙනුම් වලට වැඩෙන පස්සලක්ෂණයෙන් දින දිනා පිළ දිනා පිට කරවා මේ දාණය පූජා කරනවා. බලාපොරොත්තු දෙනෝ දාසල් දෙනා මහත්කලිය සාධාරණයි. වෙන මහත්කලවන් උපේසයේ පසේ බුදුරජාණන් වහන්සේ ඉක්ිතම් පස්සිතම් දෙයම් වාරි ධාතාවකින් අනුමෙලින දෙසා ආගම දෙන්නේ ප්‍රේතිනීම ගැලිය. මෙතුමා නෙළුම් මලවඩ ගැටිඳගෙන සත්‍යතිකේ මහ ජනගාමතා කතාවක් කළා. සත්පුරුෂයනි හිංකම් කරන්න බය නොවෙත්වා. ගිනිවල ගාමා ගිනිවල වල මැදට එන්න. නමුත් මට මා ඇතුළ ධර්මයේ ජීවිතුණ නිසා පිළිපෙණේ පාවෙන්න එපා හිංකම් කරන්න මා දෙස බලා හිංකම් කරන්න. මේ මා රැස්කරගත්ත ඊයේ පූජාවෙන් කළ දාන මේ කුසල අනුභව බලයේ ඔබ සෑම දෙනා අනුමෝදන් වෙත්වා. මේ කෙසේ සලබන්නේ මට අනාගතයේ දුරෝකේන ජීනිමා ලෝකුරා බුදුවේ ලෝකේ සෝංස්වා බෝධ කරගන්නේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කළේගොඩ පුදා දෙවි දේවතාව සාදුකාරයි මේ සාද ආචාර්යයන්ගේ සිද්ධි බලයක් එන්නේ දැන් මුන් එන්නේ කියනෝ නාමද මෙතන බලකාවේ ශ්‍රද්ධාවේ නිහිරියයි මේකට කියන්නේ සම්පක් මන්දල ලක්ෂණ ශ්‍රද්ධා දෙගල දඟා ගලක් ගල ගඟක් ගලක් එකෙණෙ මෙබේ යන දැනුව දෙකේ දෙකලක් පිසිතිති. සූරණීය සංග්‍රාමයේ යුවදී කැතකත කවක කවගෙන යගදාවෙන් ගමදී ගෙදරනෙන්න සෙනෙක නිත්තර මෙතන කරන්න. වගේම ගන්නයි මේ සම්පක් සංදර ලබන ශ්‍රද්ධාවේ මන්නේ. ඊළඟ ලෝකප්පලෙන් ශ්‍රද්ධාව කියන්නේ ධාමියා කොටේ ඉන්න පිටේ වලන් ගැදරදෙනු. මගේ ඉන්න පිටේ වලන් ගැදරදෙනු. නමුත් අතලියක දිග ඇත්තා වූ සම්පූර්ණ ජලකලයක් මේකේ නාසා දෙලෙන්ටම ඇතල ගහා නැත්නම් කියබලා ගහා මේ ආදී සම්පූර්ණ අරුත ඇති ජල කඳක් පොළොවේ යම් හතරක්ම පිටවෙන පොළොවේ මුල තියාම හතරක් තියෙනවා නගර ద్వාරවල දරතුව සවිතන් ලබන්නේ මෙන්න මේ විදිහේ කනුවට මේක තේ නිසා නෙව නියම නමක් කියලා ඉන්ද්‍ර කියේ ඉන්ද්‍රජීවි ඒ ඉන්ද්‍රජීවි කියන්නේ දූතයෙක් වහන්න මහා මාර්ගයෙන් වර්ෂලෙන්නේ ඒ වගේ සමාජයේ සිටේ තුනුරුවන්ගේ දෙවි සිටයන්ටව ශ්‍රද්ධාව සොලවන්න ගලිය මාර්ගයට සොලවන්න ගලි තරම් සත්‍යමත් දෙයේ කිහි කියන්නේ ඒකද කියනවා ඕපප්පන ලක්ෂණ ශ්‍රද්ධාව ආගම ශ්‍රද්ධාව කියන්නේ නියත දුරන් ලබාගත් ගෝතකාමන් වහන්සේලාට යාකින් යාකේ දිගදෙනවා කුණුවන් කලේ ශ්‍රද්ධාව. එනිසාම අන්තිනෝ උපදේශයක් නේතුව දාන සීල නෛත්‍යම් යාදී පාරමිතිය පුරන්නේ මූලවදී වෙනවා මේ ආගම ශ්‍රද්ධාව. ආගම කියන්නේ භවයෙන් භවයේ දෙන ශ්‍රද්ධාව. අලිගම ශ්‍රද්ධාව නම් මාර්ගපාලාගේ දෙහිදෙන ශ්‍රද්ධාව. සෝවාණී මාර්ගඵලයක් ලබා ගන්න නම් මායාව සලවන්න බැරිසේ මේ ශ්‍රද්ධාව යෙදෙනවා කියනවා. ඒකට කියන අවේක්ෂ ප්‍රසාදය කියනවා. අවේක්ෂ ප්‍රසාදය කියන්නේ දැකගත් ශ්‍රද්ධාව. අයනම් කවදාකවත් නිදෙන්නේ නිදෙන්නේ විනාශ වෙන්නේ මොන මිනිහෙකුට දෙනවත් භාවාසයේ ජීවත්යේ ශ්‍රද්ධාව විනාශ වෙන්නේ නැහැ. මාගේ පුත්‍රයාට වගේක සලවන්න බැහැ. කර්ණාම වල වැඩි ඉන්නවා දවසක සූරම් බක්ක මානවක කියන මානවක කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කරනවා සෝවාන්. සෝවාන් වෙලා තියෙනෙදි කියනම මෙන්න අය බුදුහම් වූ වැඩියක් සම්පූර්ණ බුද්ධ විලාසයෙන් ආවේ වශයෙන් දී බුද්ධයෙක්. බුදු සූරම මානවකලා අයි ලක්ෂණ මානවක. මම ඉස්සල බණක් කියවන්නේ ඒක එක්කම නිවර්දේ කරලා දෙන්න කියන මම කිව්වනේ ඒක සාමාන්‍ය අනිත්‍යයි දුක්ඛයි අනත්තයි කියන්නේ නැහැ. නිත්‍යම සංස්කාර තියෙනවා. සැප සංස්කාර තියෙනවා. ආත්ම සංස්කාර තියෙනවා. මේ කෙලමට මේ සූරම්බට මානව කිහිපුවා. ලෝකදා බුදුරජාණන් වහන්සේලාට වචන වරදීන්නේ නැහැ. සබ්බං කාය කම්මඤ්ඤාන දුබ්බංගමඤ්ඤාන පරිවර්ත. සබ්බං වාචේ කම්මඤ්ඤාන දුබ්බංගමඤ්ඤාන පරිවර්ත. සබ්බං මනෝ කම්මඤ්ඤාන දුබ්බංගමඤ්ඤාන පරිවර්ත. අරුවක් යන වාසලේ නීලෝම කායික ක්‍රියා නුවණ දෙකකට නුවණව කවදිනු. සර්වඥයන් වහන්සේලාගේ සීල වශයෙන් කර්ම නුවණ දෙකකට නුවණ කවදිනු. සර්වඥයන් වහන්සේලාගේ සීල මනෝ කර්ම නුවණ දෙකකට නුවණ කවදිනු. මේ නම් දුක කෙනෙක් කියදද? බුදුරජාන් වහන්සේ අධ්‍යයනය වන්නේ අගෝත්තා අමෝධ වචනා කියලා. දෙවියා වදින නේකදාගයන් වහන්සේලා මුසාවන වදිනයක් නෑ වැඩින වදිනයක් නෑ ලක්ෂ දවහක් ලක්ෂ දවහක් අවදාකා දුන්නා දෙලගේ කීඩාමාලික සත්‍යයක් ආදාකවත් වදිනේ දැකේ සුභාවයක් නෑ මේ නම් දුකින් කියන්නේ නෑ කියන විදිහට ඇසුවා සම්මුදාස කවුද ඉවසා දීපුත්‍රය ඇන්නේ මම වස්සවා දීපුත්‍රය එබැවින් අසුරතනම් ඥාන කිව්වා වස්සවා දීපුත්‍රය දැනේ කියන ගාහක් ආවත් මා ලබාගත් ආගෝදේ සුවන්ත නැහැ කියලා අතුරුසයක් ගන්න කොට අතුරුසක්. මෙන්න මේ වගේ සරණ බැරිම පැහැදිලිව මාර්ගපර ප්‍රතිලාභයෙන් ලැබෙනවනම් ඒකට කියනවා අරිගම සත්‍යය. ඒකෙන් මේ සයාකාරෝම ශ්‍රද්ධා බෞද්ධයාට අවශ්‍යයි. ශ්‍රද්ධාවේ ලක්ෂණ දක්ව සම්ප්‍රසාදයෙන් ලක්ෂණ දක්ව සෞඛ්‍ය මණ්ඩලයේ ලක්ෂණ දක්ව ඕමග්ගණ ලක්ෂණ සද්ධා ආගම සද්ධා අරිගම සද්ධා ආගම සද්ධාවේ කියන මහා බෝසත්න් වහන්සේලාට අරිගම සද්ධාව ඕමාන් නාගයාගෙන්ට අනේ සතරාපු දුක ගා ගන්න පුළුවන් මෙන්න මේ සද්ධා වාමේ හිතේ යම් බමල පවතිනවන සද්ධා නිසාත් දැහැලෙනවා සද්ධා නිසාත් සිල්වත් වෙනවා සද්ධා නිසාත් භාග්‍ය කුලෙන්නේ නිසාත් දැහැමින් ධනෙ ලැබෙනවා සද්ධා නිසා යතෝ ජීවිතය ලැබෙනවා සද්ධා නිසා අපේ ජීවිතාවත ලැබෙනවා සද්ධා නිසා සුභ කියනවා දෙවි පාගේ තමයි සීල සම්පදා මේ සීල සම්පදා වැඩිද පහදා වදා මේ බෞද්ධයෙක් නිත්‍ය සීලයයි පංච සීලය ආදි වස්තමක සීලේ වැනි නිත්‍ය සීලයක් මේ නිත්‍ය සීලයෙන් සීල සම්පදා වන්නේ කොහොමද කියන එක උදාහරණයක් තෝරලා දුන්නා සමාදන් ගන්න සීලයේ අංග අටකම රැකෙන්නේ කියන්නේ අංග අටකින් රැකුණොත් ඒක සීල සම්පදාවක් සීල විපත්‍යක් නෙමෙයි සීල සම්පත්‍යයක් එහෙම නැත්නම් ගතේ අපන්න සච්චිත්‍ර රසදල අකල්මාස මුචිත්ත සින්නිතත්ත අපරාමත සහ සමාධි සම්පත්‍ය අකල්ම කියන්නේ සමාදන් වූ සිතාපදයෙන් මුලින් වගේ පිටපදයක් නෙමෙයි එහෙම නැත්නම් කියන්නේ අතිදේනේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතර වැඩි සික්ඛාපදයක් දෙන්නේ එනම් අතිදේ සීලයක්. පරම අකබරණියේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතර හේනියක කීයක් නැහැ. එනම් අතවල සීලයක්. අකල්මාපදීනේ කියන්නේ සමාදන් වූ සික්ඛාපද අතරින් කලින් කලින් කලින් කරලා නැහැ. එනම් ඒක අකර්මාපදීනේ. අකාරුණ අච්චේත්‍ර අතබල අකල්මා කුජිත කියන්නේ සියයක් හිතා කෙටගෙන මට මේ මේ දේ ලැබෙනවා අද සියලේ නිසා ධනිය ලැබෙනවා සීමේ නිසා මට සම්පත් ලැබෙනවා සීමේ නිසා මට ලම්බු නාම ලැබෙනවා සීමේ නිසා මට වැඩිම දුන් ලැබෙනවා මේ හේතුවෙන් තමයි කුස්නා මේ ඥානාවෙන් දැනගත් සීලය සීල සම්පදාවක් නෙවෙයි අයිසුත්‍යයි එසේ නැතු මගේ මේ සීලය මම කෙලෙසුන් පුරිය කරගෙන ඥාන මාර්ගඵල නිර්වාණ ආගමනය කරගන්න උපනිෂය හේවා කියන මේක විස්තරෙන් නම් කල්පනාවේ සමාදම් වරක්නා සීලයේ කියනවා කුජිත සීලය කුජිත කියන්නේ සංහාවට යටත් නැති සංහාවට වහල් නැති සංහාවෙන් නිලහක් කියන්නේ කුජිත කියන්නේ නිදහසයි ඉන්නේ ප්‍රසන්න කියන්නේ බුදු සත්‍යයේ මහරහ පුත්තලයන් වහන්සේ නම තමගේ සීලය දෙතුවා නම් සාම සාදු කියා සතුටෙන් මම සීලය රකින්නවා නම් මෙන්න මේක නිමි ප්‍රසද්දදී අනික බුදු සත්‍යයේ මහරහතන් වහන්සේලා මෙසේම අපන් දැක් විතර අතම රකින්නාකෝ සීලය රකින්න දැනින් මමත් එහෙම රකින්නවා. එහෙමනම් ඒක හිලිපසත් ජීවියයි. සමාධි සංවර්ධනයේ අපරාමන්ත ජීවිය කියන්නේ අපරාමන්ත කියන්නේ සංවාගයෙන් දෙකෙන් ගන්නවද? යම් ජීවියක් සමාදන් හේතුව මට මේ ජීවිතේ නිසා මේ ජීවිත මඟ නිසා මට සම්පිලිසත ලැබෙන්න ඕන. දෙවුලාගේ සැප ලැබෙන්න ඕන. බමලෝ සැප ලැබෙන්න ඕන. ආදී වශයෙන් ලෞකික සම්පත් ලැබුවද? එතන තියෙන සංවාගයෙන් ජීවිතය අල්වගෙන. සංවා උපාදානයෙන් අල්වගෙන. දිට්ඨිකාදානයේ ඉන්නේ මම සීලවන්තේ. මේ සීල සමාදන් වෙන්නේ මම. මම හතවන් සීලවන්තේ. මම පංචශීලයේ සීලවන්තේ. ආදී වස්තුනක සීලයේ සීලවන්තේ. ආදී වශයෙන් ආස දිට්ඨියෙන් මේ කරලා ගත්තොත් දිට්ඨියේ උපාදානයෙන් ගත්තොත් මේ කරුණා දිට්ඨි දෙකෙන් අල්වා ගන්න ලද සීලයේ කියනවා පරාමර්ථ සීලය. එතෙන් ලැබුව කරුණා දිට්ඨි දෙකෙන් දෙලක්වත් අල්වා ගන්න නැති නිෂ්කරණ සංකල්පනාවෙන් රක්නා සීලය අපරාමර්ථ සීලය. ජීවිතයක සමාධි සම්වර්ධනයක කියන්නේ මේ ගුණාංග අතින් යුතුව රක්නා සීලයට කෙටි ගාහකුලට ගියත් සමාධිය කලාවකට ගියත් දලිතලාවකට ගියත් ධාර්මලාවකට ගියත් දීස්තනකට ගියත් දෙදෙනෙකේ ගියත් මුදාගන්න ගියත් වාහිනාගේ ගියත් පිටගැනියේ ගියත් ඕනෑම තැනක ඕනෑම වෙලාවක භාවනා මනසිකාගයක් මෙලෙකල ප්‍රමණිත සමාධිය සමාධිය මේ සමාධියේ තරම් කියන්නේ විසුද්ධය සුද්ධය තේසුදි මෙන්න මේකද කියලා සමාධි සංගතනික කියේ ඉතින් පංචශීලයේ උඩත් මේ අංගාගෙන් රැකලා නම් තමයි සීල සම්පදාය එතුන් මේ සීලය ගැන තවත් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ කාරණාවක් තියෙනවා බෞද්ධයන් මතින් අද දාසේ බොහෝ දෙනා කියනවා මේ ස්වාමීනි අපි සීල සමාදන් වෙලද පැටගන්න නැහැනේ අද සමාජයේ ඇදෙන කොහොමවත් ගන්න සීලයක් අතු ගන්න බොරුම කියන්න වෙනවා දෙලේ මනිතා කරන්න වෙනවා එමෙලන්ට මක්වාගේ පානේ කරන්න වෙනවා ඔවා විදේවා කියේ ඒ සිදුවෙන්නේ ලක්ෂාද සමා සීලයේ හරියට තිබුණා නැති නිසායි අමාරියෙන් කියන්නේ නිවිලා සිටිනවනේ මාර්ගයේ මුත්‍යා කියවත් ඒ වැරද්ද නම් කරන්නේ ආගේ දෙවි දේවතා දෙගලේ දෙගලේ නෙමෙයි කියවත් වැරදක් කරන්නේ නැහැ ඒ සීලේ කිවිතාට කියනවා සමාදන් වුණාට විමුක්තියක් මේක පාඩුවනි එහෙමනම් අපි මේ සීලේ කිවිතාට කියන්නේ සීල වැදගත් ගන්නට ඕන අපි දැන් බුදුරජාණන් වහන්සේ අපට උගන්වලා තියෙනවා දැන් අපේ විසුන් වාසයේ පාත්‍රයක් කියලා දෙන්නේ විසුන් වාසයේ ඉතර දිගින් යන මමගේ පාත්‍රයක් කියලා. එහෙනම් ඒ දැයෙන් වල්ලාගෙන ඉන්න ඕනේ. ඒක දැයෙන් වල්ලාගෙන කල්පනාවකින් කියන්නේ නැත්නම් පාත්‍රයෙන් දිවටෙන්න පුළුවන්. කෝපයක් ආගලිය කටේ කියලා නම් මම දිගින් ඉන්න මමගේ කෝපයක් කියලා දෙන්නේ බඩුවක් කියලා. එහෙනම් ඒක දිගින් ඔයාගේ කරන අටෝත්තරකදීම සතුෝකාරීත්වය අපට නියම කළේ. ඒක උපාසනාදායි සතුෝකාරීත්වය. සතුෝකාරීත්වය කියන්නේ හැම කටයුත්තක්ම සිහියෙන් කරන්න ඕනේ. ඒකේ මූලික හේතුවදී මෙන්න මේ වගේ සතුෝකාරීත්වය ඇතුළෙන් අපේ ප්‍රේරණාපස්සේ මේ කැඩෙන්න කාර්යයක් දෙන්නේ. ඒ තමයි අපි දැනේ කියන්නේ අපේ සිතේ නැවත නැවත සීලයේ කුසල විකාරකයක් ඇති කරන්නේ. සීලමේ කුසල විකාරය ඇති කරන්නේ සීලමේ කුසල ප්‍රීතිය ඇති කරන්නේ සීලමේ කුසල සුඛය ඇති කරන්නේ සීලමේ කුසල සමාධිය ඇති කරන්නේ ඒකම තමයි කොහොමද ඒ කරන්නේ අපි උදේ පාන්දර සීලයක පිළිපදාගන්නේ අය අනිදාගේ සීලයක පිළිපදනවා ඉතින් මේ නැකනට සීලේ සමාදම් වීමයි වැදගත් නමුත් ඒ සීතා ගන්නාලද සීලය අපි විතර සිතේ ආවදින කරන්නේ භාවනාවකින් ආවර්ජන කරන්නේ අපි නමස්කාරයේ කියවනම් නමස්කාරයේ දහස් ගණන් දෙකකින් මෙහෙ කරන්නේ ඉතලනේ අපි කියවනම් නෑත නෑත ඉතලනේ අපි කියවනම් නෑත නෑත සිතරනේ පද වෙන වෙනම අපි මේ දහස් ගණන් දෙකකින් ආවර්ජන කරන්නේ පරිපේලේ නම් සමාදම් වුනේ නෑත නෑත නෑත මේ පංච සිද්ධාකර සිතින් ආවර්ජන කරන්නේ එතන ධර්ම පුරාම මේ තමා සමාදන් වගත්ත සීලේ ආවර්ජන කරන්න කරන්නේ තමා සීලයේ පිහිටා කියන්නේ. සමන්ත සිතාපදයන් සදානකයන් කාර්මයන් සාම ගුණ දැසකින් වාගය. සිය දිනචවාදී සිතාපදේ නොකරන ධර්මද සමාගයේ තීරු වෙනවා බලගත් සිතක් බාටපත් වෙනවා සීලයේ නෙදෙර රැකගන්න. මෙන්න මේක නිසා සමා රක්නා සීලය ස්ථීරව සීතා සිතේවත් නම් නිතර ආවර්ජන කරන්න ඕනේ. ඒක සමාදම්මේ දිනයි ආවර්ජන කිරීමේ මනුෂ්‍ය දිනයි දෙකක් ලැබෙනවා. මෙන්න මේක බුදුරජාණන් වහන්සේ අපර ජීවද රූපදේශේ. අර අතේ තියෙන දියක් කියන බව ඉහි කරගෙන ඉන්නවා වගේ සමා සමාදම්ම දාත්තාගේ නෑත නෑත සිහිකර කර මේ සීලයේ විචිර කරගන්න මේ සමාදන් වූ සීලයක් ඇති සීල වංශයාට ජීවත් වීම ලැබෙන්නේ දැහැලි. දැහැමින් ජීවත් වෙන ලැබෙන සීල වංශා ධනවත්. සීල වංශයන් නිරුණයේ ධනිය වැය කරන්නේ. සුරාපාන සඳහා සමාධි ශාලා සඳහා වෙනත් වෙනත් අවශ්‍ය අනවශ්‍ය ලැබුම් ගෙවුම් ජීවිතා ධර්මලා කාලයේ ගෙවීම සඳහා නිරුණය ඇවිදීම සඳහා වේදම් කරන්නේ. සීල වංශයා දැහැමින් උපයනවා. සීල වංශයා දැහැමින් ජීවත් වෙනවා. එනිසා සීලවන්තයාගේ කටයුතු කර්මාවක දියුණු වෙනවා. එනිසා සීලවන්තයා දහයෙන් ධනවත් වෙනවා. සීලවන්තයාගේ යතෝ කීචේ වැඩෙනවා. සීලවන්තයා දීර්ඝායු වෙනවා. සීලවන්තයා නිතරම සමාගයේ ජීවිතයේ සීලවන්තව සකස් කර ගන්නවා. කෑමෙන් ජීමේ නැතිමෙන් සැලදෙමින් හැම දෙයකින්ම අපාපේ දේවල් අත්හැර දාලා සත්‍යයේ ඇතුළ ජීවත් වෙනවා. දහයෙන් ජීවත් වෙනවා. ඒකා සමාත නිරෝගී සුවයක් දීර්ඝායුෂයක් ලැබෙනවා. එනිසාම කියන වංශය කියලා එක තේරෙනවා. ඊළඟට ත්‍යාග සම්පදාය. ත්‍යාග සම්පදාය කියන්නේ මේ පරිස්සාරය. පරිත්‍යාගයේ පුරුදු කරන්නා වූ ත්‍යාග වංශය කරුණු හයෙන් එක තියෙනවා. ජීවිතවල මැදේන චේතාගාරං අධ්‍යවතාව. මුත්තජාගෝ පයිතමානී ත්‍යාගයෝගෝ උච්ඡාග රතෝ ඥාන සංධානත. ඒ කරුණු හයයි. ඒ කියන්නේ ජීවිතය ජීවත් වෙන්න කොට නිතරම තියෙන එකතු කිරීම. නමුත් පරිත්‍යාගයක් එතන තියෙනවා. එකතු කරනවා වගේම පරිත්‍යාගය. එකතු කරන්නේ දැනෙන ජීවත්වීමේ තවත් පරිත්‍යාගීමේ අවශ්‍යතාවක් උදයි. ඒතාවුන් සැකයන් කරනවල දෙල සිදු වූ දෙයක් සැවැදගත් කියන එක. ඒ කියන්නේ ජීවක ළමානි වාදයක් දින් ජීවන සඳහා කළම කන්න බව සමිජයේ මගින් ඊට සම්බන්ධ ප්‍රෝජක දෙයිතා ධාම රැදගත බලවක ගිහින් කියනවා කලමින් එකුමාගේ දෑතින් පරිත්‍යාගයක් ලැබුණොත් මේක පාප තුන බව දැනේ. හොඳට මහන් බෑවෙලා යරොත මේ ජීවිතයේ ප්‍රධානිය අවම ආඥා ඒවත් වෙලා. ඒ එකුමා හොඳට ඇගිරියදී කියනකොට තමයි දෙරට පොදු ඒ යෝධයේ පිළිගැකෙන් දැරිලා ඒ මාගේ පැහැදිලි කරන්න සූදානම් වෙනකොට පහළ දැල්ලුවා. අදලා බුද්ධාගෝපයයන් අද තිබුණේ ගෑනේ. ඉතල ජයන නාමයා එක පහළක් ගන්නකොට ඒ කිනිකුලකින් පහළ දැල්ලුවා. අනිත් පහළ දැල්ලුවාට තවත් කිනිකුලක් ගන්න හදනකොට ඒක මගේ වයි පහක් කිනිකුලක් ගන්න එපා. ඒ පහළ කිනිකුලු කොටේ ඒක මතු කරන්නේ. ඒක මරාමිචාර නියෝගයේ තිබිලා. ඉන්නේ කොමල පහන් දාලා පොල් නසෝ වාඩි වෙලා සාකච්ඡා කරනකොට මේ නිරුක්මාන් කියනවලු ඉතනවලු සමුදහාතලා ඉච්ඡෙන්දේ මම මේ දරුවාට පාවාඩි ගන්න. දෙක දිනේ කෝරේල්ම පහන් දෙක දැල්වන් තම නියමතලානේ. කොමුනාසේ කන්දේ මම මේ විශ්වාස මත කුජලේ කියලා. මට මතුරු කුජලේ කියලා. මම නිකන් දෙපා මිත්‍රවරුනි. මේ දිනුතුරු කොටේනවා පරිසම් කර කර තමයි අපි යමක් උපයන්නේ. අපි ගහේ ඉන්නම උපයන්නේ මේ වාගේ සුදු දේපල අර පරිසම් කරන්නේ. විපුරා කියන එක ලොකු හිතමක් නෑ. නමුත් මේක ප්‍රයෝජනම් කළොත් ඒකත් ඉතුරුවක් නේ. මෙන්න සමුන්දාසේලා අවශ්‍ය මේ වචනාපත් ආදී සඳහා මුදෙන් උපයත්තා. ජීවිතාලේ දහස්යන් ලක්ෂගානක වර්ණාකමක් නේ. අදමෙත් මේ සිතුමාගේ දැනෙන්න දෙති පරිමේ පරිත්‍යාගයේ ඒ කටයුතු බොහෝ මුසත් මේ සම්පූර්ණ කරගෙන සමේ දැක්කේ. මේවාගේ පොඩි පොඩි අපට සාධක දේව දැක ගන්න වෙනවා බෞද්ධයන් වශයෙන් මුල අර කරුණකින් තමයි වස්තුවේ මුත්‍යයි. හැබැයි පරිත්‍යාග කරන්න ගියාම කිසිම දෙයක් මඟක් වාගේ සම්පෝතේ ඒවා පරිත්‍යාග කරනවා සමාපතන භෝධිය අරමුණු කරගෙන. ඒකයි බෞද්ධයයි. මේ වාගේ මතුමණින් වැඩේගත ජනතාවකට යමතුරුම ජීවත් වන්නේ කියලා එක සන්තෝෂයෙන් පරිත්‍යාග කරනවා. මුත්තචාගෝ ඒ කියන්නේ මගේ අතට යමක් ලැබුණා. ඒ අතේ කිසිවක් ඉතුරු කරගන්න දැක්කම තමයි. ඒ කියන්නේ තමන් යාගෙට කියන පරිත්‍යාග කරනවා නම් ඔබේ ජීවිතයක් අහාව තියාගන්න. ඒකයි මුත්තචාගෝ කියන්නේ. සම්පූර්ණයෙන් සැලකේ කරන පරිත්‍යාග කරනවා. ඉන්නකො කියනවා මොන්නේනම් ශෝකක් වේවා කියන වචනවත් බලාපොරොත්තු වෙන්නේ ඔහුගේ. මොකද නැතුනම් බලාපොරොත්තු වෙන්නේ ඔහු ඉතුතිය බලාපොරොත්තු වෙන්නේ. ඒ අකරණේ කියාද කිලක් නෙවෙයි. තමයි මෙච්චරවත් අපි ගුණ කතනියක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සමාජයේ දෙකේදී ඉඳලා උසස් තත්ම. ඒ වගේ දානයක් දීලා මම අද දහසක් වේදන්වද දානයක් දුන්න. මට ඊළඟ වාරයේදී දසදහස් වගේ ධනෙ නැදේවාක හේතුන්ගේ මේ ධානේ නියම ධානයක් නෙවෙයි. එතන තියෙන්නේ මුත්ත ධානයක් නෙවෙයි. හිතේ ආසාවක් ඇති වෙනවා. යවුන ආසාවෙන් දුරු ගන්න දෙනවා. ඒක මුත්ත ධානය. අයතපාණී කියන්නේ එතරම් අප සෝදාගෙන ඉන්නවා. නෙළුම් මලක නෙළුම් කොළයක පුච්චන වතුර දැක්කේවත් වතුර දැවෙන්නේ නැහැ. ඒ දුරුන්නේ කරගෙන යනවා. වතුර ප්‍රයවණාදවත් තියෙන්නේ. ඒ වගේ තමයි පරිත්‍යාගයක් කළොත් එහෙම අද තෝදාගත් වාගේ හිතේ තියෙන්නේ කිසිම ප්‍රීතු කරගන්න බැහැ මුත්තසාවු. අයත පානි යාදේවෝ කවුරුහරි හිතේ කාරි පරිදිමනේ කාරය ඇවිල්ලා අනේ මට අහවාදේ ඕනේ අහවාදේ ලැබුණොත් නැහැ කියලා කිව්වම අනේ නැති කියන්නේ නැතුව ඊයේ දේකින් උත්තර සංග්‍රහ කරනවා. මෛත්‍රී වචනේ මෛත්‍රී පිටින් මෛත්‍රී කයින් සංග්‍රහ කරනවා. එතකොට කවුරු නම් විශ්වාසවන් දෙන්න හරි අතලලකට ගියොත් නම් නෝර දුවාම යමක් ලැබෙනවා. ඉල්ලන්නේ නැහැ. ඉතින්නේ දැඩි පරිසරයේ ඉල්ලන්නේ නැහැ. එතකොට මේ දැඩි පරිසරයේ තමයි ඇති ඇති කියන එක ඉල්ලන්නවත් ඉල්ලන අවස්ථාවේ ඔහු නැති කියන්නේ. ඒක අපිට දෙන්නේ කොහොමද? කසුමේ කාලේ මේ කාමද 77 වෙනකල බුදුන් සිද්ධියක් ලංකාවේ අප්‍රසිද්ධ ධාර ප්‍රදේශයේ. නම් ධර්මයන් ගැන කතාලි කියන්නේ නැහැ. එකමාලකට විදෙන ගම්මානක තරුණයෙක් දැරිලා අනේ ආවමාන්තයෝ අපි අම්මලේ කුණා. සත්‍යම්මගේ කටුන් දහසක් තරන්නේ අතේ කපයක් නැහැ. උදර බුදුදා නැදෙන්නේ මට මුදලේ රුපියල් 50ක් ලැබුණොත් නෑ. එනගාමියේ කිය එකමාගේ සොරුදු කුණා. ඉතින් අයියේ මොන දෙයකා මම බොරුවක් කියන්නේ. මම කියන ගලන්න මම දන්න ඔකම ගම. දෙවියන්ගේ නමින් මුදල් දෙන්නේ පසු නොදැරෙන හැටි. ඉතින් මේ කරුණ විතුමා ගියා ගම. ගමතනෝ හොඳටම දැගෝ වෙලා. අර අම්මා දෙකේ නින්දේ පහ කුප්පිපාලක් යා රෝපිනාම් ප්‍රාප්ත යන්න ඕනතු වෙනවා. ඉතින් අම්මගේ දරුවෝ ඔක්කොම ආගත්ත පුතා ගියේ ගමන ගැයි. ඉතින් රම වයිකයි. ඒ භවදා උදේ ඇවිල්ලා තමයි වැඩිම සුරදානන් කියන්නේ ඇයන්නේ. අර ළමයා කියේ ගුරුවක් නේ අම්ම ජීවත් වෙන්නේ හැදලාම වයසයි මම ගලකට කොල්ලක් තියෙනවා මිදුලේ ඒකවල මේ පරිත්‍යාගයේදී සත්පුරුෂයා බෝධිසත්ව කෙනෙක් එතුමාට මල්ලි ධර්මයකට අම්මා කරන වචනා කියන්නේ දෙන්නේ නැහැනේ අම්මා නැති වුණා කියලා යමන් දිල්ලන්නන මුල කරන් නැති බැරි කම කියන දරුවා කියන්නේ නිසා මම අපිට 50ක් නෙමෙයි 100ක් දෙනවා ඉතින් මේ සමාරක් නැහැ 100ක් අර බරුවෝ කියන කෙනෙක් ගණන් ගන්නේ නැහැ. අර දරුවාගේ නැති වෙන්නම තේරුම් ගන්නවා. මේක පරිත්‍යාගයේ විපස්සුතේ ලොසුදාන. එක්තරා අනුකාර උගන්නට සමාන විසින් කරන්නේ කියේ සත්‍යාවක දෙන්නාට මේකදී. මේවා තමයි ඥාත යෝගෝ. කිසියම් මෙලිකමක් ඇතුළේ ඉන්නන්න සුදුස්සක්. ඥාත යෝගෝ. දුස්සක් රතෝ කියන්නේ හැම දෙකම සමාන්‍යකට යමක් ලැබුණා නම් කොටසක් පරිත්‍යාග කරනවා. මේ ජීවන්තයක්, මේ ගුණවන්තයක්, මේවා නිතරම, මේවා ඩයිටරම් ගාවල කිසිම ඇදෙන්නක් නැහැ. යමක යමක් තවත් නම් මේ දේ දෙනවා. ඒ නිසා ඔස්සම්ද රතෝ අරිත්‍යාගේ සිත් කලව වාදේවා. ධාන සංගුණාගේ රතෝ සමාධි ලැබෙන ගේ කර්මීය යමක් දෙනවා. අද්දක ගන්න දෙනවා දෙනවාමයි. සමන් කෑම ගන්න රත්තුදාන සතුතිවා නම් පළවෙනි රත්තුදාන මේ කරනවා ධාන සංගුණා. ආකාරී කටුකල දෙනවා දෙවොත. ඒවා කියන සම අනුභවකරණයෙන් ඊළඟ නාවලන් දෙන්නේ ඒ අනුභව ප්‍රවේණින් ඉන්නේ දෙයයි දෙන්නේ. මේ වගේ දේවල් ධාන සමුදාව රැස්. ඉතින් මේන්නේ මේ විදිහට ධාන සංවිධානයේවත් පරිත්‍යාගයේ කුරුදු කුජලයා ඒකෙන් නිතර නිතර ආවදිලා කරා. මම මේව දැන් දීලා මේ පරිත්‍යාග කරනවා මේ මතලා කියන අනිකන උදේට මොකද වෙන්නේ ඒකේ ජීවන යට වේලා ඉතේ සමාධියුත් ඇතිවෙනවා පරිත්‍යාගයේ මොකද සමාධියුත් ඇතිවෙනවා ඒකේ නම මේ පරිත්‍යාගයේ ගුරුනි කුජලයාට කවදාකවත් වස්තු හානි වෙන්නේ කර්මෝපාදයෙන් වස්තු හානි වුණත් නැත්නම් කොහොමද ලැබෙනවමයි අනිත්‍යයේ ඉතේ පරිත්‍යාගයේ කරන්දරන්න කුමුද කුසල් මතුවේ ඒ යාතුල ධම්මිය නිසා අපිට අද යමක් කියන්නේ ඒකට කුල කුසල් මත වීම නිසා කුත විපාක මත වීම නිසා අපිට ලැබිලා කියන තව ධර්මිය ලැබෙනවා නිසා පරිත්‍යාගයේ නිසා ධර්මෙන් ධනවත් වෙනවා පරිත්‍යාගයේ නිසා ගුණ ජීවිතය ලැබෙනවා පරිත්‍යාගයේ නිසා අත ලෝකතරේ ජීවිතා දීර්ඝාවක ලැබෙනවා පරිත්‍යාගයේ නිසා සුවදිගාමි වෙනවා ඒකුණේ කාර්ය අතේකා ප්‍රඥා සම්බදාවෙන් සරුවඥන් වහන්සේ සිටුවේද දේශනා කළේ භවනා ප්‍රඥාව ගැන. ප්‍රඥාවේ ප්‍රධාන රාජ්‍යයක් තියෙනවා. ඒ සියල්ල සම්පින්දණය කරන තුනක් කියනවා සුතමේ ඥානය, චින්තාමේ ඥානය, භවනාමේ ඥානය. සුතමේ ඥානය කියන්නේ ධර්ම ශ්‍රවණය, ධම්පොත්පත් කියවීම, ධර්මතා කච්ඡා කිරීම නැදෙන දැනුම අවබෝධය කියන සුතමේ ඥානය. අපි කියන්නේ ධර්මඥානය කියලා. සුසුසා සුත වර්ධනය. සුතං පඤ්ඤාය වර්ධනම්. මේ ධාර්මයේ තියෙන දෙක. උත්තර මෙතන විතරන්න වාගෙන ධාම්පද ඇදීමෙන් ධාර්මයේ ඇදී. ධාර්මයේ තවව අභෝධය. එහෙමයි කියනවා සුතමේ ඥාන. චින්තාමේ ඥානය කියන්නේ බණ අදා දරාගෙන ඒනු අර්ථ චින්තනය කරනවා. සමාතකන අහලක් නැතුව යමක් යමක් මොනින් කල්පනාකට සිද්ධ කරනවා. ඒ රෝසාචාරය තුළ බොහෝම ලක්ෂණ ලැබෙනවා. මලපදේ අකුරක් ඉගෙනගෙන නැතුව සුරහා සංසාරව සමාගෙ සිටිනේ. ඒවා කියන චුල්කාමයේ ප්‍රඥා. ඊළඟට භවනාමයේ ප්‍රඥාවයි මෙතන මොකද කියන්නේ. භවනාමයේ ප්‍රඥාව හැදෙන්නේ මෙතන දේශනා කළා අපේ සිත අඳුරු කරන උපක් වේද හයක් පහක් තියෙනවා. ඒ කියන්නේ පංච නීවරණ ධර්මතාවයෙන් ගත්තත් වෙනවා සම්පින්දණයකට ගත්තාම පහක් වෙනවා කාමච්ඡන්දය ව්‍යාපාදය කියන මේකේ සුද්ධත් කුක්කුච්චය දිවිච්ඡා මේ තමයි එකක් හරි අපේ ජීවිතේ ආවර්තිතාන්තරය ආවරණය නීවරණය ඥානයක් ලැබෙන්න විපස්සනා ඥානයක් ලැබෙන්න සාම්පදයක් ජීවෙන්න ඇත්ත නැත්ත වැටෙන්නේ මොන ලැනක වැටෙන්නේ කලියතුන් දෝෂයේ වැටෙන්නේ කුසල අකුසල වැටෙන්නේ දේවකල් වල වැටෙන්නේ හේතුකල් වැටෙන්නේ මෞඛ්‍යයන් වැටෙන්නේ සහෝදර සහෝදරයන් වැටෙන්නේ සලකුණ වැටෙන්නේ ඔක්කොම අන්ධකාර වෙනවා මේ වගේ එකක් ඉති ආවෝ මේවා යටපත් කරන්නේ මේ අඳුරු යුගයේ නැත්තම් අඳුරු ගැටි අඳුරු එන අඳුරු තාක්ෂයන් ගුණ කරන්න ආලෝකයක් දැල්වන්නේ ඒක තමයි ප්‍රඥා ආලෝකය ඒ ප්‍රඥා ආලෝකයේ ධර්ම ගැනීමේ පිළිවෙත් ප්‍රමිතියි. ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණයේ කියන එක ආසාවල් සංකල්පන කාමරාග සංකල්පන විදේ යක්ක් කරන්නේ නම් ඒ අඳුරෙන් හිට ආලෝකයට දැඳලා වඩන්โดන අසුභාවය. ගත් දීසාපාර කිහිපුන් භාවනාවද ධාතුංග භාවනාවද වඩන්න වඩන්නේ අර නීවරණයේ යතරේ ගාවි ආලෝකයට. ඒ සම්බන්ධ ආභෝධයේ කියනවා ප්‍රඥා සම්බන්ධය. යාමාගේ තරහ වෙච්ච අන්ධකාරයේ ඉවත් කරන්න නම් වඩන්න ඕනේ මෛත්‍රී. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා අතර. මේවායින් එකක් වඩනකොට යාමාද අඳුර දුමී පිට ආලෝකය. මේ ප්‍රඥාව. කියන්නේ කියන්නේ ඒකේ චිත්තජයක කියන්නේ යලි බැලි කරු. මේ කාන්දකාරය. මේ අන්ධකාරයේ දුරු කරන්න නම් අපි වඩන්නට ඕනේ ආලෝක සංඥා ආලෝක සංඥා ආලෝක සංඥා වඩන්න වඩන්නේ ඊන මෙද්ද අඳුර නැති ඉවර නිවත්තලා මෙත්තාරෝපය ඒකේ තමයි ප්‍රඥාව උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කියන්නේ විහිරියා කුක්කුච්ච කියන්නේ ඒකේ පසු දෙයද මේ දෙක යටපත් කරන්න නම් මේ අඳුර නැති කරන්න නම් වඩන්න ඕන ආනාපාන සතිය ආනාපානසතිය වඩන්න වඩන්නේ උද්දච්ච කුක්කුච්ච සංසිද්ධියට ආලෝකය එන්නේ ප්‍රඥාවයි. විචිතේ ආදර ලඟල්ල කියන්නේ බුද්ධානුසති, ධම්මානුසති, සංඝානුසති කියනවා. ඒකද වඩන්න වඩන්නේ අපේ විචිත ආදර දුන්නේ කාලෝක වෙනවා. ඒක තමයි ප්‍රඥා ආරෝ. මෙන්න මේ පංච නීවරණ යටපත් නැති කීප නියමිත භාවනා කරන මුලකඳන් අගදම්මා දිනු පවුල කරගත්තොත් ඒ පිටේතරම ඥාන සම්පන්න සිතක්. ඒ සිත නිතරම ආලෝකමත් සිතක්. ජී ජීවිතයේ ක්‍රියාව මේ අවශ්‍ය ජී ජීවිතයේ උපදේශ දීලා තියෙන්නේ ඒ තමයි ඉතලෙට නුවණ ගනි දුරු කියනකට කියනවා ප්‍රඥා සම්පදාව භාවනා ප්‍රඥාව. එතකොට භාවනාවේ ප්‍රඥාව ඇතුළත් ජීවි ඥාන වර්ගයන් හැම වෙලෙම ශ්‍රද්ධාව රක ගන්නවා. සීලය රක ගන්නවා උද්‍යාන ගුණය රක ගන්නවා. ඒතා භාවනා ප්‍රඥාව ඇති ගුණයා ලෝකසුඩකය ජීවනෝපාය කටයුතු ඉගෙන ගනිමින් ධර්මයෙන් ධර්මවත් වෙනවා. රාගයේ එතුමාගේ අතුරෝකයේ චේතක වෙනවා. එතුමා වෙනවත් මෙතාම නිරෝගී සෝයෙ විතර ජීවනය කියනවා. එතුමා වෙනවත් මෙතාම ආයු පෙරද සුභති පරායන වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ පහදා වදාළේ ධාර්මික ප්‍රාර්ථනා හතර සපුරා ගැනීමේ හේතු හතර මෙහි පහදා වදාළේ. සද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා. ඊළඟ කතාවෙන් වහන්සේ දේශනා කළා මේ කියන සද්ධා කියන ත්‍යාග ප්‍රඥාගේ නිවන්සය කටයුතු හතරකින් ජයග්‍රහණයක් කරනවා. ඒ විනා වැඩගත් එතන ගැහෙන ජීවත් වීමෙන් සතියේ ජයග්‍රහණය. ඒ මොනවද? කලින් ජයග්‍රහණය නම් අත්තාන සුතියේ කියනේ සම්මාසු සම්පයයි. සමල් සැපෙන් ජීවත් වෙනවා. සමල් තවත් ඇටියේ සෑම දේම නඳුන් සැලකුවේ යාළු වහලේ මැදයක් පරිභෝග කරනවා. මාතා පිතරු සුද්ධදාර දාස කර්මකාර පොලිස සිතා මන්ති සුඛයේ තියෙන්නේ සම්මා සුඛම්පන්නයි. තමයි දෙමෝපියන් දෙන්නේ. දුරුදරුවන්ගේ හේතු හේනිකාවන්ගේ හිත මිතුරන් අතන් ගැටියන්නේ සතුට බව සංවාගා. ඒ පාඩුවත් අඩු පාඩු වෙන්නේ නැහැ කියන එක සංග්‍රහ කරගන්න. මෙන්න මේක පළවෙනි ජයග්‍රහණය. මේ සඳහා දැනගන්න ධනයේ අත්‍යාව ගත උනා වෙන්නේ ඒ ප්‍රයෝජන ගන්නවා. දෙන්නා ග්‍රහණය තමයි කාටත් බුදු දැනවා සමාක රජුන්ගේ සුරුන්ගේ සතුරන්ගේ ගින්නේ ජලයෙන් මේ ආපදාවක්. මේ ආපදාවන්නේ නැරනෝනේ ජතුර අපම් පිටර නිසිතනක ධනේ වැය කරමින් ඒව ජය ගන්න. මේකට කියනවා දෙන්නා ග්‍රහණය. තුනෙන් ජයග්‍රහණය තමයි ජීව බෞද්ධයේ කුලයේ සිදු කර යුතු දුක සංභාවය කියනවා. ඥාති බලි, අතිපිබලි, කුංගදේක බලි, ආද බලි, දේවතා බලි කියන බලි කියන්නේ යුතුය. ඥාති යුතුය. පන්නෝගේ ඥාතියෙන් ලැබෙන යුතුය. ආගමික යුතුය. සංජානුවන්ගේ පාරක පක්ෂයේ ඉෂ්ට සිද්ධ කරගෙන යුතුය. ආරම්භක ජයග්‍රහණ උදේසාකලයේ යුතුය. මේ කියන යුතුය උත්සාහ සියල්ල අනුපාදයෙන් ඇතුළ සම්බන්ධ කර ගැනීමට ඥානවන්තයන්ට පුළුවන්. ඒක කුමන ජයග්‍රහණයක්ද? හතරේ එක් විශේෂයි. හතරේ නීතිය කියන්නේ ජීවිතයේ සමනප්පාව වන අනුසෝදන්ගේ නීතා මනෝපමාද ප්‍රතිරදා චේතනස්ථානං ධනේ විවේකමත්ථාන සමෙන් චේතනස්ථානං කයෙන් වාපෙන් දේසෝ බුද්ධං සම්දස්සනං කල්ලිතේ. ඒ කියන්නේ ලොව ඉන්න සීල වර්ගය, ගුණ වර්ගය සත් ප්‍රතිපත්ති කුරේ තම තමගේ ආත්මේ ගමනය කරගන්න. තම තමගේ ආත්මවල කෙලෙස් සංසිඳුව සංසිඳුවා ඉතිරියට ජීවමත් යන්නේ. සිල් දුරු. මේ සිල්වන්තයන් දෙත බුද්ධ විකන් ධර්මයන් ප්‍රතිපදේති. ඉහෙල බලා යන්න. ජවුලෝ යන්න. බමලෝ යන්න. මුලම් යන්න. කුසල ධර්මයන් වශයෙන් දාන පරිත්‍යාගයන් බුද්ධ කරගන්න. දාන දක්ෂණාවන් පිළිගන්න. ඒ සිදුකන් ලබන්නේ අර ත්‍යාග සම්පදාව තමයි. නමුත් ඒක විශේෂයි. අරවාගේ කිල්වල් ගුණවා උපමන්දතේ සංග්‍රහය නිසා සමාගේ විපුල ආනිසංසයක් වෙලා ගන්නවා. මෙලෙ නුවන් ගෙනවා. පරලෝ විපතියන දලව ගෑ ගන්න පෙරවර සමාව අදින සාර්ථක කරනවා. මේකයි බුද්ධක් එක දක්වනවා. මේ සත්‍ය දෙක නිවන් අතරේ ජය ගන්නවා. ඉන්න මේ බුදුරජාණන් වහන්සේ අර සද්ධා සම්පත්, සීල සම්පත්, ත්‍යාග සම්පත්, ප්‍රඥා සම්පත් ඇති අවුද්‍යා කර්ම හතරකින් ජය ගන්න හැටි. ඊට දැස තමන් ආමෝදිනේ වෙන ප්‍රමෝදිනේ නැති අන්තිම ධාතකෙන් දේශනා කරනවා. ඒකයි මාතෘකා කරන ධාතක. ඒ කියන්නේ ඥානවන්ත ජීවත් වූ බෞද්ධයා ආපසු බලා මෙහෙම හිතනවා. පුත්තාභෝගා පතාගතා ඉදින්න ආපදාගනි මම යහමින් ධනේ පරිභෝග කළා මගෙන් පෝෂණය වෙන්න ඕනේ යතෙන්න ඕන අය කොහොම විශේෂ පෝෂණය කළා ආපදාවන් ඉදී මම නොදියන එයි ජයගත්තා අතෝ මන්ත බලයේ ගත්තා වාගේ යුතුකම් පහද මම නැගී සිටිනවා උපන්තිතා සීලවන්තව සංයතා බ්‍රහ්මචාරයෝ සීලවත් වෙනවා සම්මරචේනේ සසුන් බමුසල ඇතේ උතුම්න්ට දාන දර්ශනාදී ක්‍රමයෙන් උපන්තාල් කළා යදසං භෝගං නිත්‍යය සංධිකෝ කර්මාවසං සෝමේ අර්ථෝ අනුත්පත්ෝ කතං අනුන්තාවිය ජීවේ යංගවන්න කුලින් යමක් සඳහා භෝගය ලැබෙනවා නම් ධනෙ ලැබෙනවා නම් ඒ අර්ථයේ මා විශේෂ සිද්ධ කළා ඒනම් මනුෂ්‍යයන් වත්ෝ මෙන්න මේ විශේෂිත මනුෂ්‍යයා හරිය ධර්මයේ දුන්නෝ දරෝ බුදු පසේ බුදු මහා රහතන් වහන්සේ ගමංග නුවන් නගර යන්නේ සිටේ නුවන් නගර යන්නේ සිටේ බුදු දේවයන් ප්‍රසන්නයි එතුමාට මෙලවත් දෙවියෝ මනුෂ්‍යෝ ජීව සැලෙද්ද මෙලවක ප්‍රශංසා කරනවා දෙවි සත්‍යයේ මොහොතේ පරිවර්ෂවර්ග සම්පන්නව හේතු මේ ස්වර්ග සම්පන්න නිවන් දකිනවා තමන් යන්නේ විලාසක පාරමී කපිරුණා නම් අරම පාරමී මුදුන් කරුණා නම් ඒ දවසට ඒ දෙවලෝ බබලෝ මනෝලෝ ඔක්කොම ඉක්මවලදී ලෝකෝ සරිගෙනපත් දෙන්න මේකයි අනාගතයේ චිතෝදයාට ආදාවාදාල ප්‍රාප්ත කරන සූත්‍රේ සාරාසි අනාගතයේ චිතෝදයා මේ ගුණ සියල්ලෙන් පරිපූර්ණයි එතුමා සැබෑම සද්ධාවන්තයේ සීලවන්තයේ ත්‍යාගවන්තයේ ඥානවන්තයේ එතුමා හිටාම දැනෙන් ධනෙ ලැබුණ දෙයි. දැනෙන් යසෝ කීර්තිය ඇදෙයි. දීර්ඝායුෂින්ද කෙනේ ආයුකලවල සුසුත ජීව ලෝකයට නියත වූ දෙයි. එතුමා ජයග්‍රහණ නතරම කළා. සමල් දකමින්ද. දීදරුවන්, සහෝදර සහෝදරියන්, සේරේ සේවිකාවන්, දීමෝක්කියන් ඔක්කොම සතුටක් කරගත්තා. එවැගේම ආපදානන් ඉදී නොගියව දෙයන් ජයගත්තා. තුමා ධනමානියකටපත් වුණා ඒකෙන් නොගියනේ වත් උතුම ජයගත්තා. යසුකම් පාසියවල සම්පූර්ණ කළා. එවැගේම උද්දාතික දක්ෂණා කියලා දරාගැටීමේ මනුෂ්‍යයන් අතර උසස්ම ධාර්මපතේ කැටිය ධම්පුන් කම් කරගෙන ජීවිතේ සාර්ථක කරගත්තා. දැන් මේ ලෞකික වූද ලෝකෝත්තර වූද සෑම අර්ථයකටම උපනිෂ්ඨේ වෙනුතුන් දහම් පද රසක් දෙකල ප්‍රකාශ වුණා. එකම සිංහෝපයන්ගේ පමණක් නෙමෙයි කයි මුතුමන්දා මේකෙන් ගත යුතු උපදෙස් අටක් කියනවා. අර ප්‍රඥා සම්පදාවාදී ගැන කියනවා. එනිසා සෑම බෞද්ධයෙකු කියන මේවා නිතර නිතර ආවර්ජන අතරේ. මොකද ලෝකුලා බුදුජානක මහන්සේ උපදෙස් කියලා කියන්නේ මෙහෙමයි කියලා උත්සාහ සාධනාවන් නිතර සිටේ ධනාමන ජීවත් වුණොත් මේ ලාභ අලාභ යත ආයත දින්දා ප්‍රසන්නතා සැපද අටව ගහමින් පැලෙදෙන ලෝකයේදී නොතේ නොතේ අපතයම් විදී ඉරුදු මාර්ගයක අපේ මාර්ගයක හේතන මාර්ගයක අභියත මාර්ගයක එවාගේ කිසිදු මාර්ගයක මධ්‍යම ප්‍රතිපදාව විදී ගමන් කරන්න කියනවා ඒක නිසා අපට තව තවත් සත්‍ය ධර්මයේ ධෛර්යයේ දීර්යයේ ආරක්ෂාව පිරුවාදී බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් සංඝානුභාවයෙන් ප්‍රතිපත්තියන ධාමණයෙන් ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරා ගන්නවා එදා වනාත් කෙනෙකු සිදුනාට මේ දේශෝ ධාමයෙන් දෙවි අන්තයක ලෝකයාට නොමිය නොතුරා සම්ප්‍රසිද්ධ වුණා එතුමා ආයුකලවල සුසුක ජීවි ලෝක උපන්නා ඒ ආයතන දෙකියන්නේ අවුරුදු 50ක් පස්සේ අතුලක් වයස් කාලු දැන් විතේ ඒ විතර සිංහලතුරු ඉන්නේ ඔක්කොම ඉක්මවා සුද්ධාවාස බබකලේ ඉඳලා සුද්ධාවාස බබකල කමේන තේලිය කියන්නේ මහා කර්ම කිච්චේ දා සුද්ධාවාස බබකලේ ඉඳලා ඉඳලා අපලිතා බබකලේදී අරිහත්යේ සාක්ෂාත් කරගෙන පරිණිවාණය සාක්ෂාත් මෙන්න මේ විදිහේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂ ජීවිතයකට කඩපතක් ආදාසයක් ආභාසයක් ආලෝකයක් දෙනවා. නිසා ඒ වාගේ ශ්‍රේෂ්ඨ සත්පුරුෂයන් ගැන අපට නැවත නැවත අහන්න ලැබේවා, දකින්න ලැබේවා, ආශ්‍රය කරන්න ලැබේවා, කතා කරන්න ලැබේවා, හේතුතුන් අනුගමනය කරමින් අපේ ජීවිතයේ මේ මොහොතේන් වහන්සේලාට අනුව පවත්වමින් දුරල දක්වාම යොමු කරගන්න පාස්වා ගන්න ලැබීම අපි ප්‍රාර්ථනා කරනවා. ඒක අසරුවක් යන වහන්සේ 45 අවුරුද්දක් වට මෙහෙම ධර්ම දේශනා. සූවි කාර්යන්තයේ 60 කෝටි 50 ලක්ෂයක් වෙන ගුවන්තරයක් නෙමෙයිවෝ. අනාවිතේ ගලා සුදු බුදුරැන් නිදෙන දරදායි ස්පර්ශයෙන් ස්වාතු උදාහක ධර්ම කන දේශනා කරා. සමන් වහන්සේගේ අවුරුදු අසුම්වාන් කාලය වරදලා දරදාහක ලෝකධාතු ඒකා ලෝකවල නීපාලක් නියන්නා දෙකේ වුණා. සාමන් වහන්සේලා පිළියෙ වුණා. ආමයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසෝ ප්‍රතුජන ජනතාව සෝමියේ කර්මාවෝතෝ කල්මෝ කියති. ගැලේ විහාරස්ථාන රාජධානි ජන්මකුල මාලිකා කියන්නේ ලක්තාවශේෂ වුණා. මෙසේ විහාරස්ථානකා මහා ප්‍රතිේ මහා වේල සර්වයන් විශාල වස්තු. ජනාධිපති වගේ කඩන් යාන වාහන නඳුන් කරඳුන් මිල මුදල්ලාගේ පාරිභෝගික වස්තු. සෑම දිනෙම ඇදීමෙන් තරදීමෙන් දේශෝ වේදෙන් බතෙන් මුලකින් පරිහරණය කරන අපේ ජීවිතය. මතුලැබෙන ජීවමාන උදාවේ සම්පත් කියන්නේ විතයතිවලදී සෑම ශාස්ත්‍රාල ධර්ම ශ්‍රේණියක් වෙනස් පාදා සිරිසිරියේ විදිමේ ඇතිවෙන්නේ නැති යන දරුණු අනිත්‍යයි. ඇතිවෙන්නේ නැති ඉඳගෙන සිටින් සිටින් දෙකෙන් දෙකට වෙන දරුණු දුකයි. සෑම දැනුමයි ලෝකමාත්‍යාවෙන් ප්‍රනාත්මයි. ශ්‍රී ලක්ෂණේ කියන්නේ අසුවේ සෛෂ්පාර ධර්ම ඊළඟ සංකත සංතාප විපරිණාම ස්වභාවයෙන් යුක්තවන දැනින් දුක්ඛාරි සත්‍යයි. මේ දුක නැවත නැවත දුකදවන ආයෝහන නිදාන සංයෝග පරිමෝදාර්ථයෙන් යුක්ත දුක්නාව දුක් සමුදයාවි සත්‍යයි. දුකන් සමුදයාවි නිස්සාරණ විවේක අසංග සමතාවයෙන් යුක්ත ශාන්ත නිර්වාණ ධාතුව දුක් නිරෝධ සත්‍යයි. නිරෝධ සත්‍ය අවබෝධ කර ගැනීමට වැඩි යුතු ඥානයේ දර්ශන ආගමතේ යාවේ යුක්තවද ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවයි සත්‍යනම් වෙන්නේ. අනන්ත අපරිමාණ වූ සතේමුදු මහ රහතන් වහන්සේලා අති දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙමින් ඒ ආර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර අමා මහ නිවන් දැකියා. චතරදෝ කර්මයේ කොට සලසුන් බඳුනා සාර්ථ නිවන් සෝයෙන් දැනීමේ වදාළ බුදු පතේ බුදු මහා රහතන් වහන්සේලාට සිතින් පයින් වචනින් සැලසල්ලාගේ ගෞරවාචාර උත්තමව නමස්කාරයේ වේවා අපට ජීවිතේ පුරා කළ සියලු කතාව කාර්මී වාදකත්තේ සාතයේ ගෝතියේදී අතුරාදී සත්‍ය ධර්මයේ සුවදීම ආවෝද වේවා කියලා ප්‍රාර්ථනා සමාගයි. සිවාරි සම්බිදකලේ දොස්තර මහත්මයාත් මසුදානේ පෙරේරා දොස්තර මහත්මයා දෙතල අද මේ අවස්ථාවේ ඥාති සංග්‍රහයද සිරිදීම සඳහා ධර්මයේ ප්‍රියක්ෂක බලාපොරොත්තු වුණා. ධර්මානුශාසනාවක් පවත්වලා එයින් ජීවත් වන්නා වූද කල්ලෝ ගියාවුද ඥාතියෙන ඥාති සංග්‍රහය. ඉම එතුමා හැමදේතල සෝදු වංගේදී ගුණය ඇතුළ ජීවත් වන සත්පුරුෂය. ඉම එතුමා නබෝදාගත විවාහ පස්සුව අතර තව නබෝදාගතින් විදේශ රටක කියන්නේ පෙර ඒ වගේ ඥාතියෙන් එක උසස් සංග්‍රහයක් ඇතුළ ධර්ම දානයක් කියන සාපේක්ෂතාවය. ඒකට වෙලාවක් ඉන්නේ නැහැ. ඒකත් භාග්‍ය සම්පත්තියක් දෙන්න පුළුවන්. ඒ අනුවද ධර්ම දේශනයේ පිටාව ගෞරවයෙන් වැඩම කරවාගෙන සංජේපාගවා අසුන් පරවා වදා සඳුවා සීලේ පිටා නිතසේලා ධර්මානුශාසනයේ සවන් දුන්නා. දෙකේ කියලා අපි දැක්කර ගන්නයේ කුසලය විශේෂයෙන්ම සංගතයේ රාජස්ත්‍ර මහත්මයාගේ සැතර තුනකට සමන්න පෙර අවාවක් ප්‍රාප්ත සයාපරිඥාන මහන්සියක් වේවා. සමස්තයාගේ දොස්තර මහත්මයාගේ සයාමර මෞර්ය දෙනා වහන්සේ සමීපින ලැබේවා. මේ සෑම දිනාවේ තවත් සම්මෝගේ ඥාතියන් ඇතුළත් මේ සෑම දිනාවේ මේ කුසල විශ්වාස බලයෙන් බලයන් පාසා සුභති සංකප්ප විද පෙරවර සතු උතුම් භෝජනයෙන් අමා මහ නිවන් සුව ලබත්වා කියලා කරුණාවෙන් කියනවා. සාධනාරක්ෂක ලෝකපාල ආත්මාරක්ෂකීකේ යතමණ්ඩලය සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් එකින් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයට මේ ලංකා ජීවිතයට බෞද්ධ ජනතාවට බෞද්ධ රාජ්‍යයට මේ නිවසට මේ භූමියට මේ සංස්කෘතික සැමට විශේෂයෙන් වදිනවයේ විවාහ ප්‍රස්තෝතින් වාසේ දොස්තර දෙපලක දේවාරක්ෂාව සලසා දෙත්වා සැදූ බෝධි වලින් සාම නිවස් ලබත්වා යාමයි කියන කමුළු.

මහත්කල මහත් ආනිසංසම මෙලවැජයගෙන පන්දවැජයගෙන පෙළවරකට වූ උතුම් බෝධියකින් අජරාමර ශාන්තය අමාමහ නිවන් සූපී දිවේදී වාසනා වේවා අභ්‍ය නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ආස්නාව පෙරතු දේශයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ